භාණ්ඩ වර්ග 16ක මිල පාලනය කිරීමේදී පාරිභෝගික ආරක්ෂණ පනතේ විධිවිධාන සම්පූර්ණයෙන්ම උල්ලංඝනය කළා. මුදල් අමාත්‍යවරයා හිතුවක්කාරී ලෙස රටේ ජනතාව පීඩාවට පත්වෙන ලෙසත් ව්‍යාපාරික ප්‍රජාව සහ වෙළඳපොළ විකෘති තත්ත්වයක් ඇතිවෙන ලෙසත් භාණ්ඩ වර්ග 16ක මිල පාලනය කළා තියෙනවා. මේ සතිය ඇතුළතදී අපි ඒ සඳහා මේ නීති උල්ලංඝනය කරමින් රටේ මූලික නීතියට පටහැනිව කරන් යන ක්‍රියාමාර්ග අත්තිත වීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණයේ පීඨ පතන්න සිද්ධ වෙනවා. මොකද මේ ආණ්ඩුව යන්න හදන්නේ විවස්ථාදායක අධිකරණ විධායක ජනාධිපති ධූරය කියන සියලු ඒව අභිමෝල එක්සත් ජාතික පක්ෂයේ කණ්ඩායම හිතුවක්කාරී ලෙස ඒකාධිපති ගමනක යන්න තමයි මේ උත්සාහ දරන්නේ.